බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ ගෞරවනීය මහා සංඝරත්නයේ අවසර ශ්‍රද්ධාවන්ත පින්නතුනි අදත් මේ පින්නතුන් සිරිත් පරිදි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ විසුරුවා හැරෙන සජීවී ධර්ම දේශනාවට හුඟකන් දීමටයි බලාපොරොත්තු වන්නේ අප දින කිහිපයක් තිස්සේ සූත්‍ර ධර්ම ඇසුරු කරගෙන සිද කරන ධර්ම දේශනා මාලාවයි මේ සිද කරන්නේ. ඔබගේ දහම් අවබෝධය ලබා දෙන්නට අපේ දේ ජීවිත දිනෙන්දින සංවර්ධනය කරගන්නට සිදු කෙරෙන සදහම් වැඩසටහන. ඉතින් අදත් අප ආරම්භයේදීම අප සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ හොඳට මනසින් සිහි කරගනිමු. අරහං ආදී ඒ උතුම් සම්බුදු ගුණවලින් යුක්ත ඒ බුදුරජාණන් වහන්සේ මම සරණ යමි, මගේ ජීවිතයට ආලෝකයක් වේවා. ස්වාක්ඛාතාදී ලක්ෂණයන්ගෙන් සමන්විත ඒ උතුම් සද්ධර්මය මම සරණ යමි, මගේ ජීවිතයට ආලෝකයක් වේවා. සුපටිපන්නතාදී ඒ ගුණයන්ගෙන් සමලංකృత වූ සරියුත් මුගලන් ස්වාමින් වහන්සේලාගෙන් එන ඒ උතුම් මහා සංඝරුවන මම සරණ යමි, මට සරණක් වේවා. බුදු දාම සංඝ කියන ත්‍රිවිධ රත්නය අපේ හිතේ දරාගෙන අප නිරතුරුව ආරක්ෂා කරන නිත්‍ය සීලය ප්‍රාණඝාතාදී අකුසල් වලින් වෙන්වීමේ වූ මේ කායික සංවරය වාචික සංවරය මනමින් අදිස්ථාන කරගෙන සීලය සිහිපත් කරගෙන අප මේ වැඩසටහනට සහභාගී වෙමු. ප්‍රථමයෙන්ම අපේ මහා ශ්‍රද්ධාවෙන් සෝදානම් කොට තියෙන මේ මල් පන් සුවඳ දුන්නාදී යොත් මේ සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අරහං ආදී නික්ලේශී බුදු ගුණයට උපහාරයක් වේවා කියන පැතුමෙන් අප බුද්ධ පූජාව සිදු කරමු. සාදු සාදු සාදු. පින්නතින අපි මද වේලාවක් මෙත්සිත දිනු කරමින් අපේ විසිරලා තියෙන හිත අපේ එක අරමුණට ගමු. අපට මේ ජීවිතය ලබා දෙන්න අපේ දෙමව්පියන් අපට මහත් උපකාරය වුණා. අපට අධ්‍යාපනය ලබා දෙන්න ගුරුවරු උදව් උපකාර කළා. සමාජයේ විවිධය විවිධාකාරයෙන් අපේ ජීවිත රැගෙන යන්නට පවත්වා ගන්නට නිතිපතා අපට උදව් උපකාර කරනවා. ආහාර පාන ආදීන් ඇඳුම් පැනඳුම් අපට ලබා දෙන පහසුකම් ආදී වලින් ඒ සම්පත් ටික ලබා දෙන්නට බොහෝ දෙනෙක් දිව රැ නොබලා මහන්සියෙන් කාලය ගත කරනවා. ඒ වගේම මේ විශ්වයේ කොතනක හෝ සත්‍යයන් සිටිත් නම් ඒ හැම දෙනාම අතීත කතාත්ම භාවවලදීත් අපේ ඥාති මිත්‍රාදීන් වෙලා අපට උදව් උපකාර කළ අයයි මේ විශ්වයේ හැමතැනම ඉන්නේ. ඉතින් ඒ සියලුම සත්‍යයන් අරමුණු කරගෙන අප මොහොතක් මෙත්සිත වඩමු. ඔබ සිටින නිවසේ ඉඳලා බාහිර ලෝකයේ සියලුම සත්‍යයන්ට අපි මෙත්සිත පතුරවමින් එයට මෙත්සිතින් සෙත් පතමු. මෙම නිවසේ වාසය කරන සියලු දෙනාද මෙම ගමෙහි නගරයේහි ප්‍රදේශයේහි පලාතෙහි රටෙහි මහද්වීපයේහි මේ පෘථුවියෙහි සෞරග්‍රහ මණ්ඩලයෙහි ගැලක්සියෙහි මුළු මහත් විශ්වයෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම නිවසේ පටන් සියු දෙස දස දිසාවන්හි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලෝවැසි සියලු සත්වයන් මගේම දරුවන්සේ දකිමින් මා ඒ හැමට මෙත් සිතින් සෙත් අතනවා. දුකින් සිටින අය දුකෙන් මිදී යහපතට පත්ව යහපතේ සිටින අය වඩ වඩාත්ම නිතිපතා දියුණුවට පත්වෙත්වා. ඒ අය මෙලොව ජීවිතත් සුවපත් කරගෙන මරණින් මතු පරලොව ජීවිතත් සුගතිගාමී කරගනිත්වා කියලා මා මෙත් සිතින් ඒ හැමට සෙත් හදනවා. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත්නි, අදට අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ හත්තිගාම උග්ග කියන සූත්‍රය. අංගුතර නිකායේ අටක නිපාතේන ගහපති වර්ගෙහි සූත්‍රයක්. උග්ග කියන ගෘහපතියා පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිද්ධ කරපු විවරණයක් ඇසුරින් දේශිත සූත්‍රයයි හත්තිගාමක උග්ග සූත්‍රය කියලා කියන්නේ. හත්තිගාම කියන්නේ ඔහු ජීවත් වෙච්ච ප්‍රදේශය. උග්ග කියන්නේ මේ ගෘහපතියාගේ නම. යෝන් ජීවිතයක් ගත කරපු බද්ද යෞවනයේ හිටිය ඒ ගෘහපතියේ ගෘහස්ත ජීවිතය සාර්ථකව ගත කරමින් හිටිය කෙනෙක්. බුද්ධ ශ්‍රාවකයෙකු බවට පත්ව ඔහුගේ ජීවිතය තුළ සිදුවෙච්ච පරිවර්තනයයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. අප පසුගිය ධර්ම දේශනාවලදී ධර්ම කාරණා රාශියක් අප සාකච්ඡා කරමින් ආවා. ඒකට ටිකක් යම් කිසි විදියක සම්බලතාවයක් ඇති වෙන්නත් එක්ක අප මේ පුද්ගලයාගේ චරිත ලක්ෂණ පැහැදිලි කරගන්න අවස්ථාව. මේ සම්බුද්ධ ශාසනයෙන් පින්නතුනි විවිධය විවිධාකාරයෙන් ප්‍රයෝජන ගත්තා. සමහර අය මේ බුද්ධෝත්පාද කාලයේ ඉපදෙල හිටියත් බුදුරජාණන් වහන්සේ ඇතැම් විට තමන්ගේ නෙතර ගැටුණත් එයට ධර්මය කරා එන්නට මේ සම්බුද්ධ ශාසනය කුසල කරගන්නට පුරුද්දක් තිබුණේ නැහැ. වාසනා ගුණයක් තිබුණේ නැහැ. ඒ අය බුදුහාඳුරෝ සියසින් දැක්කත් අබුද්ධෝත්පාද කාලයක ජීවත් වෙච්ච අය වගේ ඒ අය මේ ජීවිතයෙන් සමුගත්තා. ඒ අතර ඇතැම් අය බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ ශ්‍රාවකයන් දැකලා සිත් පහදවාගෙන කුසල් සිද්ධ කරගත්තා. ඇතැම් අය දුගී අය හෝ වේවා ස්වාමීන් වහන්සේලාට බුදුහාඳුරන්ට දන් හැන්දක් බෙදලා එය සුගතිගාමි වෙන්න මාර්ගය විවර කරගත්තා. හේතු සම්පත්තියන සතරේදී ශ්‍රද්ධා දේන්ද්‍රිය ධර්ම දිනු කරපු ඇතැම් අය ධර්ම ශ්‍රවණය කරලා සෝවාන් මාර්ගයට පත්ව සෝතාපන්න වුණා. ඇතැම් අය ඒ සෝතාපන්න ජීවිතයක් ගත කරන අතරේ ගෘහස්ථ ජීවිත ගත කරමින් අනාථපිණ්ඩික සිටුතුමා, විසාකාව, බන්දුල මල්ලිකාව මේ වගේ අය ගෘහස්ථ ජීවිතය සාර්ථකව ගත කරන අතරේදී දාන ආදී පින්දහම් කරගෙන හිටියා. ඇතැම් අය අතරින් සුවිශේෂ චරිත ලක්ෂණ වලින් යුක්ත වුණා. සමහර අය සකදාගාමි බවට පත් වෙලා වරාත්ම විරාගී පැත්තට යොමු වුණා. ඒ අතර සමහර අය සකදාගාමි බවෙන් ඉහළට ගිහිල්ලා අනාගාමි වෙලා අනාගාමි උතුමන්සේ නිවෙස් වලට යම් සීදුකමක් ඉටු වෙන තියෙනවා නම් දෙමෝපියන්ට, ඥාතීන්ට දැඩි යුතුකම් ඉටු වෙන තිමේ අවස්ථාවලදී ඒ යුතුකම් වලින් ඉවත් වෙන්න බැරි අවස්ථාවලදී නිවසේ ඉඳගෙනම මේ ධර්මයන්ව ජීවත් වුණා. ඒ අනිත් ඥාතීන් සමග ජීවත් වුණත් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් ඔවුන් දහම තුළ ස්ථාවරව ගමන් කළා. ඇතැම් අය ගිහි ජීවිත ගත කරපු අයම රහත් භාවයට පත් වෙච්ච අවස්ථා අපිට දැක ගන්නට පුළුවන්. බාහ්‍ය දාරුකීරිය විශේෂයෙන්ම සුද්ධෝදන රජතුමා අවසන් කාලේ රහත් භාවයට පත් වුණා. ඉතින් මේ වගේ විවිධ චරිත කතා අපිට දැක ගන්නට පුළුවන්. මෙන්න මේ ආධ්‍යාත්මික දියුණුව පිණිතුනි කොයිතරම් මට්ටමින් දියුණු වෙනවාද කියන එක තීරණය වන්නේ එකතකින් අපි සසරෙන් දිනු කරපු ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම කොයිතරම් අපේ වැඩිලා තියෙනවද කියලා කාරණේ මත. අනිත් එක අපේ කොයිතරම් ප්‍රාර්ථනාවක් තියෙනවද බුදුරජාණන් වහන්සේ කෙනෙක් හමුෙහි නිවන් දකින්නට කියන කාරණයක් මෙහිදී හේතු සම්පත් වෙනවා. ඒ පුද්ගලයන්ගේ තියෙන මේ හේතු සම්පත් රාශියක එකතුවකින් කල්යාණ මිත්‍රත්වයේහි අනුහසින් බොහෝ අය ජීවිතයේ විශාල පරිවර්තනයන් සිදු කර ගනිමින් සම්මාදිට්ඨියෙන් ඉදිරියට ගිහිල්ලා මේ ධර්ම මාර්ගය තුළ ක්‍රියා කළා. අන්න එවැනි ශ්‍රාවකයන් අතුරින් සුවිශේෂී ශ්‍රාවකයෙක් ගැනයි අද අප සාකච්ඡා කරන්නේ. ඔහුගේ නම උග්ග ගෘහපති. අත්තිගමේ හිටිය මේ උග්ග ගෘහපතියා පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට විස්තරයක් කරනවා. වරක් බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා සමග වැඩවසන අවස්ථාවෙහි උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට කාරණයක් සඳහන් කළා. අට්ඨේ භික්ඛවේ අච්චරියේහි අබ්බුතේහි ධම්මේහි උග්ගං හත්තිගාමකං ගහපතින් ධාරේතාති කියලා. මහණෙනි, ඇත්ගමෙහි ඉන්න උග්ග ගෘහපතියාගේ ජීවිතේහි ආශ්චර්යෝ අද්භූතෝ අංග 8ක් තියෙනවා කියලා සඳහන් කළා. මේක සුවිශේෂී ප්‍රකාශයක් පින්නතුනි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් සාමාන්‍යයෙන් ගිහි ශ්‍රාවකයෙක්ගේ ගුණ වර්ණනා කරපු අවස්ථා අපට දක්න ලැබෙනවා. හැබැයි එහෙම සිදකලේ ඉතාම සුවිශේෂී අවස්ථාවල. උන්වහන්සේ පුද්ගලයන්ගේ සසර ගමන බලලා අතීත ආත්ම භාවවල දිනු කරපු ගුණාංග දිහා බලලා මේ ආත්ම භාවයේ කොයිතරම් ඉහළ මට්ටමක ඉන්නවද, ඒ වගේම අනිත් ශ්‍රාවකයන් අතර කොයිතරම් නම් යට සුවිශේෂ සත්‍යයක් ලැබෙනවද කියන කරුණ සනකර බලලා තමයි මෙවැනි ප්‍රකාශයන් බුදුහාමුදුරුවෝ සිදු කරන්නේ. සරුවත් මොගලන් ආදී ස්වාමින් වහන්සේලා ගැන, මහා කාශ්‍යප හාමුදුරුවෝ ගැන, අනුරුද්ධ හාමුදුරුවෝ මේ ආදී ස්වාමින් වහන්සේලා ගැන විශේෂ හැඟීම් කළා. උන්වහන්සේලා මේ ඇතැම් අවස්ථාවල එක එක අංශ වලින් අග්‍රස්ථානට පත් කරපු අවස්ථා දැක ගන්න පුළුවන්. ඒ සුවිශේෂී අවස්ථා. ඒ අතර ගිහි අය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළ ඇකීමකට ලක් කළා. ඔබ දන්නවා අපි කලින් දිනෙහි සාකච්ඡා කළ ඒක පුත්ත සූත්‍රයත් ඒක දීත සූත්‍රයත් ආශ්‍රයෙනුත් කියන්නේ යම් කිසි ළමෙක් ඉන්නවා නම් සැදැහැවත් උපාසිකාවකට ඒ දරුවාගෙන් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න පුතේ කොහොම හරි හත්තාරවක හරි චිත්තගෘහපති හරි වගේ වෙන්න කියලා. දුවක් නම් දුවකින් ඉල්ලීමක් කරන්න නන්ද මාතාව හෝ කුජුතරම් හරි වගේ වෙන්න කියලා. ඒක පිට්ඨ සූත්‍රයේ ඒක දීත සූත්‍රයේ මේ ගෘහස්ත පුද්ගලයන් ඇගීමට ලක් කරපු ආකාරය අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රකාශයක් තමයි බුදුහාමුදුරෝ මේ හත්තිගාම උග්ග කියන සූත්‍රෙනොත් අපට පැහැදිලි කරන්නේ. භාගතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලා හාමුදුරුවෝ සඳහන් කරනවා මහණෙනි මේ ඇග්ගමේ ඉන්න උග්ග ගෘහපතියාගේ ජීවිතයේ සුවිශේෂී ආශ්චර්යවත් අද්භූත වූ කරුණ අටක් තියෙනවායි කියලා. බුදුහාමුදුරුවෝ මෙම කරුණ සංඛ්‍යාව ප්‍රකාශ කරාට පින්නතුනි ඒ කරුණ මොනවාද කියලා පැහැදිලි කළේ නැහැ. අංග අටක් තියෙනවා කියලා විතරයි දැක්ුවේ. මේ ප්‍රකාශය භාගතුන් වහන්සේ සිද්ධ කරපු අවස්ථාවේදී එක්තරා හාමුදුරු කෙනෙක් මේ උදෑසන වරුවේ මේ ප්‍රකාශය කළේ. උන්වහන්සේ සිවුරු ආදී හැඳ පෙරවාගෙන අර සිටුතුමාගේ නිවසට පින්නපාතේ වැඩම කළා. සාමාන්‍ය ගෙදර ඉස්සරහා පින්නපාතේ හිටියේ නෙවෙයි, ගෙදරටම පින්නපාතේ වැඩම කළා. උග ගෘහපතියා ඒ වෙලාවේ නිවසේ හිටියා. මේ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් වන්දනමාන කළ පිළි අරගෙන ආසනෙක වඩා හිඳෙව්වා. මෙහෙම ඉන්න ගමන් සුහදව මේ කතා කරන ස්වාමීන් වහන්සේ උග ගෘහපතිවරයාගෙන් අහනවා, ගෘහපතිය බුදුරජාණන් වහන්සේ අද ඔබ ගැන විශේෂ ප්‍රකාශයක් කළා. මහණෙනි, ඇත් ගමෙහි ඉන්න උග ගෘහපති ජීවිතයේහි ආශ්චර්ය අද්භූත කාරණාවක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඔබ ගැන ප්‍රකාශයක් කළා කියලා සඳහන් කළා. මේ ස්වාමීන් වහන්සේ අහනවා, උග්ග ගෘහපතිය ඔබගේ ජීවිතයේ මෙහෙම විශේෂ කරුණාවක් තියෙනවාද, ඒ මොනවාද කියලා ඇහුවා. මේ අවස්ථාවේදී මේ ගෘහපතිවරයා ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි, භාගතුන් වහන්සේ මොන ලක්ෂණ උන්වහන්සේ බලාපොරොත්තු වුණාද කියලා මම දන්නේ නැහැ. හැබැයි මට මගේ ජීවිතය ගැන සිහි කරනකොට සිහි කරන්න පුළුවන් එමදෝ කාරණා ටිකක් නම් තියෙනවායි කියලා. එහෙනම් මම මේ කාරණා ටික සඳහන් කරන්නම් කියලා මේ උග්ග ගෘහපතිවරයා ස්වාමීන් වහන්සේට පිළිතුරු දීලා එකිනෙක කාරණා විස්තර කළා. මේ කාරණා පිනතුනි සුවිශේෂී කාරණා. මේ වැටැම් මිට අපේ ලෞකික ජීවිතේ විතරක් ගත කරන්නේ අපි සාමාන්‍ය ලෝක විවහාරයේ තියෙන සමාජ විද්‍යා, මනෝවිද්‍යා, දර්ශනාදී විෂයන් ඉගෙනගෙන ඉන්න අපි ඇතැම් විට ඉක්මන් වෙන්න පුළුවන් මේ කරුණු කියනකොට මේව කොච්චරනම් සමාජයට ගැළපෙනවද, කොච්චරනම් චරිතයකට මේ ලක්ෂණ වැදගත්ද කියන කෙනෙකුට එකපාර හිතාගන්න බැරි වෙන්න පුළුවන්. ඇතැම් විට කෙනෙක් විවේචනය කරන්නත් පුළුවන්. නමුත් වෙනතුනේ ඒකට ඉක්මන් වෙන්න එපා. මේ සම්බුදු සසුනේ ඉහළ මට්ටමට ගිහිලු ශ්‍රාවකයන්ගේ චරිත කියන්නේ දවසකින් දෙහකින් දිනු වෙච්ච චරිත නෙවෙයි. ඒ චරිත පිටුපස්සේ ඇතැම් විට කල්ප ගානක ඉතිහාසයක් තියෙනවා, ප්‍රාර්ථනා තියෙනවා, ඇසුරු කරපු පුද්ගලයන්ගේ ආභාෂයන් තියෙනවා, ඔවුන්ගේ ගුණධම්මල ශක්තිය ඒ ගති ලක්ෂණ තුල දැක ගන්න පුළුවන්. ඇතැම් විට ලෝක විවහාරය තුළ යම් සිවිදයක යම් කිසි කාරණාවක් පිළිබඳ විවේචන ලක් කරත් මේ සම්බුදු ශාසනයේ විශේෂයක නොනැත්තන් විසින් ප්‍රශංසාවට ලක් කරපු කාරණයක් වෙන්න පුළුවන්. එනිසා මේ කරුණ ඇහුම්කන් දෙනකොට ඊටම සාවධානව ඇහුම්කන් දෙන්න. ඒ කරුණ අපිට ලැබිලා තියෙන වෙලාව අනුව අපි කිසියම් ප්‍රමාණයකින් පැහැදිලි කරන්නට සූදානම් වෙනවා. මේ උග ගෘහපති ස්වාමීන් වහන්සේට සඳහන් කරන ඔහු තුළ තියෙන කරුණ මොනවද කියලා. මුල්ම කරුණ තමයි ඔහු කියනවා, නන්දන වනයේ මා විවේකයෙන් සහ පිරිවරින් විනෝද වෙමින් ඉන්න අවස්ථාවකදී බුදුහාමුදුර මට මුලින්ම මුණ ගැහුණේ. උග්ග කොමක්ද කියන්නේ? මේ ස්වාමීන් වහන්සේට කියනවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට මුලින්ම මුණ ගැහුණේ නන්දන කියන වනෝද්‍යානයේදී. එදා මම සහ පිරිවරින් හිටියේ, විනෝද වෙමින් හිටියේ. ඒ විතරක් නෙවෙයි, මම මත්පැන් පානය කළ හිටියේ, මත් මතින් යුක්තව මම හිටියේ. එහෙම ඉන්න මට නන්දන උයනේදී බුදුරජාණන් වහන්සේ මුණගැහුණා. ඒ මුණගැහිච්ච අවස්ථාවේදී මට උන්වහන්සේ ගැන බලවත් ප්‍රසාදයක් ඇති වුණා. ඒ ප්‍රසාදය නිසාම මට ප්‍රකෘති සිය පිහිටුණා. ඒ විතරක් නෙවෙයි මට තිබුණු මත් මත සිඳිල ගියා කියලා සඳහන් කළා. බලන්න පින්නතුනි, මේ මත්පැන් පානය කළා ඔහු සිහි විකල්ව හිටියා කියලා කිව්වේ නැහැ. නමුත් ඔහු මත් මතින් හිටිය අවස්ථාවකයි බුදුහාඳුර මුණ ගැහුණේ. ඒ දැක්ක මොහොතෙන් බුදුහාඳුර ගැන බලවත් ප්‍රසාදයක් හටගෙන ඔහු ප්‍රකෘති සිහියට පත් වුණා කියලා සඳහන් කළා. මත්ගතිය සිඳුනා කියලා සඳහන් කළා. පින්නතුනි, බුදුහාඳුරන්ට නොඑක් දෙනා මුණ ගැහිලා තියෙනවා. හැබැයි මේ මුණ ගැහිච්ච හැම දෙනාම දැකපු මුල් අවස්ථාවේදීම මේ තත්ත්වයට පත් වුණේ නැහැ. ඇතැම් විට දැකලා ඔළුව වණල ගිහිපු අයත් ඉන්නවා. සමහර බුදුහාඳුරෝ දැකලා කිසිම දෙයකින් හඳුනගන්න බැරුව ගිහිපු අවස්ථාවක් තියෙනවා. ඇතැම් විට බුදුහාඳුරන්ට දොස් කියපු අවස්ථාවක් තියෙනවා. සමහර බණ අහලා පැහැදිච්ච අවස්ථාවක් තියෙනවා. සමහර බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආපු අවස්ථාවක් තියෙනවා. බාහිය දාරුචීරිය වගේ අය, ඒ වගේම සුදත් සිටුවරයා, මේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියන වචනේ අහපු ගමන්ම සැතපුම් සිය ගාණක් මග කතර ගෙවා දිවාරයන් දෙක අඛණ්ඩව බුදුහාඳුරෝ හමු වෙන්න ආවා. මේ වගේ විවිධ ආකාරයට ප්‍රතිචාර දක්වපු අය තමයි මේ සම්බුද්ධ ශාසනයේ ඉන්නේ. එහෙදී බුදුරජාණන් වහන්සේ ඇතැම් විට ඇතැම් අය හොයාගෙන ගියා. සමහර ශ්‍රාවකයන් විසින් බුදුහාඳුරන් හොයාගෙන ආවා. සමහර අවස්ථාවලදී ඇතැම් අය බුදුහාඳුරෝ හොයාගෙනදී බුදුහාඳුරෝ එය පිළිගන්න මඟට ගිහිපු අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථා ගානම් දැක ගන්න පුළුවන්. ඉතින් මේ උග්ග ගෘහපති පිළිබඳවත් අපට දැක ගන්න පුළුවන් ලක්ෂණයක්, මොහුට මේ මට්ටමට ඔහුගේ හිත දිනු උනේ මේ ආත්ම භාවයේ හේතු විතරක් නෙවෙයි. ඔහු සසරේදී මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්න ලොකු ප්‍රාර්ථනාවකින්, ලොකු පුණ්‍ය මහිමයකින්, වාසනා ගුණයකින් ආපු නිසායි. අන්න හේතු ටික තමයි ඔහුට මේ අවස්ථාවේදී ඍජුවම බලපෑවේ. ඒ හේතුවල උපකාරයෙන් ඔහු බුදුහාඳුරන්ව හඳුනාගත්තා. ඔහු කොයිතරම් ක්‍රීඩා සහිත ජීවිතයක් ගත කළත් උද්‍යානයක හිටියත් ඔහු ඒ වෙලාවෙන් මනවෙන් හිත පහදවා ගත්තා. මේක පින්නතුනි සසර පුණ්‍ය මහිමයක සහ ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක්. උග්ග ගෘහපති ස්වාමීන් වහන්සේට සඳහන් කරන ස්වාමීනි, මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ මට මුලින්ම නන්දන වනයේදී මුණ ගැහිච්ච අවස්ථාවේදී, උන්වහන්සේ දැකපු මුල් අවස්ථාවේදීම ප්‍රසාදයේ ඇති වෙලා මගේ මත් ගැතිය සිඳලා මට ප්‍රකෘති සිහ පිහිටුණාය කියලා. මේක ඔහුගේ ජීවිතයේ තිබෙච්ච ප්‍රථම අද්භූත කාරණේ. දෙවෙනි අද්භූත ආශ්චර්ය කාරණේ විදියට මොහු සඳහන් කරන්නේ, ස්වාමීනි මට බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච අවස්ථාවේදී උන්වහන්සේ මට ධර්ම දේශනා කළා. මුලින් දාන කතා, සීල කතා, සංඝ කතා ආදී අනුපිළිවෙල කතාවෙන් යුක්ත ආනපොබ්බේ කතාවෙන් බුදුහාඳුර මට ධර්ම දේශනා කළා. එහෙම ධර්ම දේශනා කළා මගේ සිත මෘදු වුණු අවස්ථාවේදී, තැම්පත් වුණු අවස්ථාවේදී බුදුහාඳුර මට ඊළඟට හේතුඵල ධම සංඛ්‍යාත දුක්ඛාදී චතුරාර්ය සත්‍ය මිශ්‍රිත සාමෝක්ඛාංශික දේශනාවෙන් ධර්ම දේශනා කළා කියලා. බුදුහාඳුර ධර්ම දේශනා කරන අනුපිළිවෙල මේක. මෙහෙම ධර්ම දේශනා කරපු අවස්ථාවේදී යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන මෙන්න මේ අවබෝධය මට ලැබුණා. හේතු නිසා යමක් හටගත්තනම් හේතු නිරුද්ධ වීමෙන් ඒ දේ නිරුද්ධ වෙනවා කියන මේ සදහම් පණිවිඩය මට බුදුහාඳුරන්ගෙන් අසා දැනගන්න ලැබුණා. බුදුහාඳුර මේ හේතුඵල ධම දේශනා කරපු ආකාරයෙන් විවිධ අවස්ථාවල විවිධ ආකාරයෙන් ශ්‍රාවකයන්ගේ බුද්ධි මට්ටම අනුව මේ හේතුඵල ධම බුදුහාඳුර දේශනා කළා. මේ උග්ග ගෘහපති වරයාට දේශනා කරපු අනුශාසනයම තමයි එදා බුදුහාඳුරෝ පස්වග මහණෝට දේශනා කළේ. ඇතැම් අවස්ථාවල මේක වෙනස් ආකාරයකින් දේශනා කළ තියෙනවා. සබ්බේ සංඛාර අනිච්චා කියලා දේශනා කළ තියෙනවා. ඉමස්මින් සති ධම් හොති, ඉමස්මින් අසති ධම් හොති කියලා මේ ඇතිකල්හි මේ තියෙනවා, මේ නිරුද්ධ වීම මේ නිරුද්ධ වෙනවා කියලා දේශනා කළ තියෙනවා. ඉමස්ස උපාදාය ධම් උපජ්ජති, ඉමස්ස නිරෝධාය ධම් නිරුජ්ජති ආදී වශයෙන් දේශනා කළා තියෙනවා. අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා දේශනා කළා තියෙනවා. විඥානපත්‍ය ආදී වශයෙන් පටිසම්පාද අනිත්‍යංග, නාම රූපාදී අංග වලට සම්බන්ධ කරලා කොටස් වශයෙන් දේශනා කළා තියෙනවා. ඒ වගේම දිට්ඨේ දිට්ඨමත්ථං කියලා දාබාහි දාරු පිළිපද දේශනා කළා. මේ වගේ විවිධාකාරයෙන් දේශනා කරපු හේතුඵල ධර්ම එදා උග්ග ගුරුපතිවරයාට බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට ඔහුගේ හිත විරජන් වීතමලන් ධම්මචක්ක මොදපාදි කියලා කියනවා. ඒ අවස්ථාවට කෙලිසුන්ගෙන් හිත මිදිලා පංච නීවරණයන් යටපත් වෙලා ධම් ඇස දිටි සම්පන්න බව සෝතාපන්න බව සාක්ෂාත් කළ ආකාරයයි මේ උග්ග ගුරුපතිවරයා මේ ස්වාමීන් වහන්සේට සඳහන් කරන්නේ. ඔහුගේ තියෙන සුවිශේෂ ලක්ෂණ එක නෙවෙයි පින්නතුනි. බුදුහාමුදුරුවෝ මුලින් මුණ ගැහිච්ච අවස්ථාවල සෝතාපන්න වෙච්ච අය බොහෝ අවස්ථාවලදී අපිට දැක ගන්න පුළුවන්. නමුත් ඔහු කියනවා මේ ධම්මස පහළ වීමත් එක්කම ඔහුගේ ජීවිතයේ සිදුවෙච්ච පරිවර්තනය. මොකක්ද මේ පරිවර්තනය? ඔහු කියනවා මම ඒ අවස්ථාවේදීම බ්‍රහ්මචර්ය ශික්ෂාබද සහිත වූ සීලය මා සමාදන් වුණාය කියලා. පින්නතුනි ගෘහස්ත ජීවිතයක් ගත කරපු බාහිරයවන් හිටිය දේපල පරිහරණය කරපු මේ පුද්ගලයේ බුදුහාඳුරන්ගෙන් ධර්ම ශ්‍රවණය කළ මුල් අවබෝධය ලැබිච්ච මොහොතේම ඔහු බ්‍රහ්මචාරී ශික්ෂාපදය සමාදන් වුණා. අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාපදං සමාදියාමි කියන මෙන්න මේ ශික්ෂාපද සහිතව ප්‍රාණඝාත, සොරකම, ඒ වගේම බොරු කීම, මත්පැන් පානය කිරීම කියන මෙන්න මේ වැරදි වලින් සපුරා නිදහස් වන්නට බ්‍රහ්මචාරී ශික්ෂාපදය සහිතව ඔහු මේ සීලය සමාදන් වුණා. ඔහු කියනවා ඔහුගේ ජීවිතයේ මේක ආශ්චර්ය අද්භූත කාරණාවක් කියලා. පින්නතුනි මේක සරල දෙයක් කියලා හිතන්න එපා. නිවසක ගත කරන කෙනෙක්, අමු සැමියන් වශයෙන් ජීවිත ගත කරන කෙනෙක් ධර්ම ශ්‍රවණය කරපු මුල් අවස්ථාවේදී මේ තත්ත්වයටපත් වීම බොහොම උසස් මට්ටමක් විදිහට ධර්මයේ තුල පැහැදිලි කරනවා. ඊළඟ ලක්ෂණය තමයි මොහු මෙහෙම ධර්ම ශ්‍රවණය කළ බුදුහාඳුරන්ගෙන් ධර්ම අවබෝධය ලබාගෙන ධම්මස පහල කරගෙන ඔහු බ්‍රහ්මචාරී ශික්ෂාපදය සමාදන් වෙලා බුදුහාමුදුරුවෝ අභිමෝදීම ඔහු නිවසට ගියා. නිවසට ගිහිලා උඩ බහරයවන් කීප දෙනෙක් හිටියා. බහරයවන් සිව් දෙනෙක් හිටිය කෙනෙක් මේ. ඔවුන් යෞවන වයසේ හිටිය කාන්තාවන්. මේ බහරයවන් සිව් දෙනාම ඉදිරියට කැඳවලා ඕක ගෘහපතිවරයා ප්‍රකාශයක් කරනවා. මොකද ප්‍රකාශය? මේක සුවිශේෂී ප්‍රකාශයක් පින්නතුනි. ඔහු කියනවා නැගිනිවරුනි. ඔහු කතා කරන්නේ නැගිනිවරුනි කියලා මේ අවස්ථාවේදී. කොහොමද කතා කරලා කියන්නේ? ඔහු කියනවා මට අද නන්දන වනයේදී බුදුහාඳුරු මුණ ගැහුණා. උන්වහන්සේ වෙතින් මම ධර්ම ශ්‍රවණය කළා. මට ධම්මස පහළ වුණා. මම උන්වහන්සේ වෙතින් බ්‍රහ්මචර්ය ශික්ෂාපදය සමාදන් වුණා. මා අද පටන් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ නිසා ඔබ යම්කිසි කෙනෙක් කැමති නම් මේ නිවසේ ඉඳගෙන දාන ආදී පින්දහම් කරගෙන ඔබට එහෙම කැමති විදිහට මේ නිවසේ කාලය ගත කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් කැමති නම් නැවත තමගේ දෙමව්පියන් වෙත යන්න මට කියන්න. මං ඔබේ දේපළ ධනිය සහිතවම නැවත දෙමව්පියන් වෙත ගිහිල්ලා බාර දෙන්නම්. යම් කිසි කෙනෙක් කැමති නම් වෙනත් පුද්ගලයෙකුට, වෙනත් ස්වාමියෙකුට ඔබේ හිතේ යම් කිසි ඇල්මක් තියෙනවා නම්, කැමැත්තක් තියෙනවා නම්, දැන්ට හිතාගෙන ඉන්නවා නම් ඒ කෙනා ගැන මට කියන්න. මම ඒ කෙනාට බොහෝ සරණ පාවා දෙන්නම් කියලා. පින්නතුනි මේක මහ සුවිශේෂී ප්‍රකාශයක්. දැන් ඔහු ආධ්‍යාත්මික මට්ටමින් ඉහළ මට්ටමකට ඇවිලින අවස්ථාවේදී ඔහු මේ තමන් ඇසුරු කරන, විශේෂයෙන් තමන් සමීපව ඇසුරු කළ ප්‍රියමනාප බාහිරයවන්ට කටයුතු කරන ආකාරය. මෙහෙම ඔහු මේ ප්‍රකාශ කරපු අවස්ථාවේදී එක බාහිරයවක් සඳහන් කරනවා, මම අහවල් පුරුෂයාට කැමතියි කියලා. ඔහු නම් කළා කිසියම් ස්ථානකින පුරුෂයෙක් පිළිබඳව. මේ උග්ග ගෘහපතිවරයා මොකද කළේ? ඒ පුද්ගලයාම ගෙන්නලා මේ ඉතාම භද්‍ර යෞවනයේ හිටිය මේ බිරිඳව ඒ පුද්ගලයාට සරණ පාවා දුන්නා. නිකන් නෙවෙයි පින්නතුනි, මේ කාන්තාවගේ අතින් එක අතක් අල්ලගෙන අනිත් අතෙන් වතුර කෙන්ඩි අරගෙන වතුර වත්තල්ලම චාරිත්‍රානුකූලවම හරියට දෙමව්පියන් දියණියන් කුලගෙදරට යවන්න වගේ, පතිකොලේට යවන වගේ සෙනෙහසකින් මෛත්‍රියකින් මේ සිය ප්‍රියමනාප බහරයාව මේ පුරුෂයාට බාර දුන්නා කියලා සඳහන් කළා. මේ උග්ග ගෘහපති සඳහන් කරන ඔහු තුළ තිබෙන සුවිශේෂී කාරණය මොකද්ද? මෙහෙම සිය බහරයාව වෙනත් පුරුෂයෙකුට බාර දෙන අවස්ථාවේදී මේ පිළිබඳ ඔහුගේ හිතේ කිසිම වෙනසක්, අමනාපයක්, හිතේ විරසක බවක් ඇති වුණේ නැහැ කියලා. ඉතාම ප්‍රසන්න හිතින්, මැදහත් හිතින් මෛත්‍රී සාගතව මේ කලාව ක්‍රියාවෙහි ස්ථාවරත්වය සාර්ථකත්වය ඔහු මේ ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා ආශ්චර්ය අද්භූත කාරණයක් විදියට. ඊළඟ කාරණේ විදියට සඳහන් වන්නේ උග්ග ගෘහපති සඳහන් කරනවා මොහු නිතර සිල්වතුන් ගුණවතුන් ආශ්‍රය කරන කෙනෙක්. විශේෂයෙන් බුදුන් සරණ ගිය ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරන මඟඵලලාභී උතුමන් ආශ්‍රය කරන කෙනෙක්. ඔහු කියනවා මම ස්වාමීන් වහන්සේ ඇසුරු කරනකොට ගුණධම් සපිරි සිල්වන්ත උතුමන් ආශ්‍රය කරනකොට උන්වහන්සේලාට කොහොමද දාන දෙන්නේ කියලා. උග්ග ගෘහපති ප්‍රකාශ කරනවා ස්වාමීනි මම ඇසුරු කරන යහපත් ගුණධම් තියෙන සිල්වන්ත උතුමන්ට මම දානයක් දෙනකොට මම ඒ දාණයට දෙන දේවල් කලින් වෙන් කළා නෙවෙයි තියන්නේ කියලා. නැත්තම් උන්වහන්සේලාට බෙදලා නෙවෙයි මම දෙන්නේ කොටස් කළා නෙවෙයි දෙන්නේ කියලා. මේ වෙනතුන හොඳින් තේරුම් ගන්න ඕන කාරණයක්. දැන් බලන්න අපි එදිනදා ස්වාමීන් වහන්සේලාට දානයක් පූජා කරන අවස්ථාවකදී අපි කලින්ම වෙන් කරනවා හාමුදුරන්ට අපි මේ ටික පූජා කරමු මේ ටික අපිට තියාගමු එහෙම කියලා වෙන් කළා තියෙනවා. ඒ වෙන් කරපු කොටස තමයි දෙන්නේ. ඊට වඩා දෙයක් දෙන්නට අප සූදානම් නැහැ. නමුත් මේ ගෘහපතිවරිය සඳහන් කරන්නේ මොකද්ද? මම ගෙදරට ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩපු අවස්ථාවේදී මම දෙන්නේ මේ දේ කියලා නිශ්චිත බවක් නැහැ. ස්වාමීන් වහන්සේට මොන දේ දෝනේ ඒ ඕනෑම දෙයක් මා දෙන්න සූදානම් කියලා. මේක පින්නතුනේ සුවිශේෂී ලක්ෂණයක්. මේක හොඳින් තේරුම් ගන්න ඕන කාරණයක්. එහෙම කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මුල්ම භාගයේ හාමුදුරන්ට වෙන් කරනවා බුද්ධ පූජාට වෙන් කරනවා නේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක හොඳ දෙයක් පින්නතුනි. ඒක අපි සාමාන්‍ය ජීවිතයේදී සාමාන්‍ය සෝතාපන්න කෙනෙකුට ඒ දේ කරන්න පුළුවන්. නමුත් මේ කරන දේ පින්නතුනි ඊටත් වඩා ඉහළ මට්ටමක්. මෙතෙන්දී ඔහුට යම් තාක් දෙයක් නම් තියෙන්නේ තමන් සන්තකොහොම සඳහන් කරනවා මට මහත් වූ භෝග සම්පත්තියක් තියෙනවා. මහත් වූ ධන දාන මා පරිහරණය කරන කෙනෙක්. අන්න එහෙම පරිහරණය කරන මහත් වූ වස්තු සම්පත්තිය මා ස්වාමීන් වහන්සේලාට කිසිදු වෙන් කිරීමක් නැතුව ඕනම වෙලාවක ඕනම දෙයක් දෙන සෝදානමින් තමන් ඉන්නේ කියන කාරණය. මේක සාමාන්‍ය සෝතාපන්න කෙනෙකුට උනත් කරන්න පුළුවන් දෙයක් කියලා හිතන අමාරුයි. මොහු ඊටත් වඩා ඉහළ ආධ්‍යාත්මික මට්ටමක පසු වෙච්ච කෙනෙක් නිසායි මොහුට මේ තත්ත්වය උදා වුනේ. ඊළඟට කාරණේ විදිහට සඳහන් කරන්නේ ගෘහපති සඳහන් කරනවා මේ ස්වාමීන් වහන්සේට ස්වාමීනි මම භික්ෂුන් වහන්සේලා ආශ්‍රය කරන්නේ ශ්‍රාවක සංඝරත්නය ආශ්‍රය කරන්නේ ඉතාම ගෞරවයෙන්. උන්වහන්සේලා මම සකසා වැඳලා ගරුසරයතුමේ ආශ්‍රය කරන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් මට මුණ ගැහුණු හැම අවස්ථාවකදීම මා උන්වහන්සේලාගෙන් ධර්මකාරණයක් අහගන්නවා මම දන්නේ නැති කාරණයක්. ඒ වගේම උන්වහන්සේලා මට ධර්මකාරණයක් දේශනා නොකරන අවස්ථාවකදී මා දන්න ධර්මකාරණා මා උන්වහන්සේලාට ප්‍රකාශ කරනවායි කියලා. මෙන්න පින්නතුනි ශ්‍රාවකයෙකුගේ තියෙන ලක්ෂණ. ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇසුරු කිරීමෙන් අපි ලබන්නේ එක අතකින් උන්වහන්සේට දාන ආදී සිව්පස්සේ දේලා අපි පින් සිදු කරගන්නවා. අනිත් අතෙන් ඒ ස්වාමීන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රත්වයෙන් අප ලබන ඉහළම ප්‍රතිලාභය තමයි සදහම් ප්‍රතිලාභයේ අපේ ජීවිතයට ළඟා කර ගැනීම. මේ සඳහා උක්‍රියා කරන ආකාරයයි මේ කාරණය විදියට සුවිශේෂී කාරණයක් විදියට හත්තිගාම උග්ග මේ ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරන්නේ. ඊට හයවෙනි කාරණය. හයවෙනි කාරණයේදී ගෘහපති සඳහන් කරනවා ස්වාමීනි මම නිතර ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරනවා. මා කිසියම් දවසක දානයක් පූජා කරන්න ඉන්නවනම් ඊට කලින් දවසේ දෙවිවරුන් නැමිලා මට මේ දාණයට වඩින ස්වාමීන් වහන්සේලා ගැන ප්‍රකාශයක් කරනවා. මොකද්ද ප්‍රකාශ කරන්නේ? ගෘහපතිය ඔබේ නිවසේ හිට දාණයට එන මේ ස්වාමීන් වහන්සේලාගේ මේ ගුණයන් තියෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ උපතෝභාග විමුක්ත මට්ටමින් රහත් වෙච්ච කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේ ප්‍රඥා විමුක්ත මට්ටමින් රහත් වෙච්ච කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේ දිට්ඨප්පත්ත ඒ වගේම කායසක්කේ සද්ධානුසාරී ධම්මානුසාරී සිල්වන්ත මේ ආදි වශයෙන් එක එක මට්ටම් වල ඉන්න ස්වාමීන් වහන්සේලා ගැන මට සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි අහවල් ස්වාමීන් වහන්සේ දුස්සීල කෙනෙක් කියලා මට කලින් දවසේ දෙවුරු වල සඳහන් කරනවා. නෝ සඳහන් කරන්නේ ස්වාමීනි මට දෙවිවරු ඇවිල්ල මෙහෙම ස්වාමින් වහන්සේලාගේ වෙන වෙනම ගුණයන් ගැන සඳහන් කළත් මා උන්වහන්සේලා මගේ නිවසේ දානෙට වැඩපු අවස්ථාවේදී මා කිසිඳු වෙනසක් නැතුව උන්වහන්සේලාට සමසිතින් සමමෙතින් සමානව දානේ පූජා කරනවා කියන කාරණේ. පින්නතුනි දානේ බෙදද්දී ඒ ස්වාමින් වහන්සේගේ මුහුණ දිහා නෙවෙයි බලන්නේ, දානේ වර්ධන භාජනය දිහා බලන්නේ. අවශ්‍ය ප්‍රමාණයට උන්වහන්සේලාට දානේ පූජා කරන ආකාරය. පින්නතුනි මෙතෙන්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දක්ෂිණ විමඟ සෝතරවලදී යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ආදී ප්‍රකාශයන් කළා තියෙනව නේද? සීලවත් ගුණවතුන්ට දාන දෙන එක හොඳයි කියලා අගය කළ තියෙනව නේද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඕ පින්නතුනි බුදුහාරයම සඳහන් කළා තියෙනවා. සීලේ වැඩි ප්‍රමාණයට ආනිසංස වැඩි වෙනවා. බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කළේ මේ සංසාර චක්‍රයේ ගමන් කරන අය කෙරෙහි අනුකම්පාවෙන්. එයාට ඉහළම ආනිසංස ලබා ගන්න මාර්ගයයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ වගේම ඇතම් අවස්ථාවකදී දේශනා කරනවා යම් කිසි කෙනෙක් ගැනද ප්‍රසාදෙන් ඉන්නේ, ඒ ප්‍රසාදෙන් ඉන්න කෙනාට දෙන්න කියලා. ඒ ප්‍රසාදය මට ආනිසංස වැඩි වෙනවා පින්නතුනි. අනිත් පැත්තෙන් ඒ සියල්ලට වඩා දෙන පුද්ගලයාගේ තියෙන ධර්මඥානීය ඒ වගේ උත්කෘෂ්ඨ බලාපොරොත්තුවේ ප්‍රමාණයටත් ආනිසංස වැඩි වෙනවා. ඇතැම්ට ප්‍රතිග්‍රාහකයාගේ දානේ ලබන කෙනාගේ අඩුපාඩුවක් තිබුණත් දැන් දෙන කෙනා ඉහළ මට්ටමක ඉඳගෙන නම් දෙන්නේ. ඔබ දන්නවා වෙස්සන්තර ජාතිකයේදී ඒ වෙස්සන්තර රජතුමා අර දරුවන් දන් දෙද්දී ජූජක බ්‍රාහ්මණයා ඔහු සිල්වන්ත කෙනෙකුනේ නැහැ. නමුත් ඒ දානයේ තියෙන ප්‍රබලත්වය නිසා මේ මහ පොළොව කම්පා වුණා කියලා සඳහන් කළා. ඒ නිසා දානය දෙද්දී ලබන කෙනාටත් වඩා ප්‍රධාන වෙන්නේ පින්තුණි දානය පූජා කරන දායකයාගේ තියෙන ධර්මඥානීය උත්කෘෂ්ඨ බලාපොරොත්තුව. විශේෂයෙන් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දානයක් දෙද්දී අපි මහා සංඝරත්නය සිහිපත් කරගෙන ඒ සැරියුත් මුගලන් ආදී නික්ලේශී ඒ මහරහත් උතුමන්ගේ ගුණය හදවතේ දරාගෙන අපට ඕනෑම කෙනෙකුට දානයක් පූජා කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, ආධ්‍යාත්මික ඉහළට යනකොට ඒ දානය දීමෙන් ලැබෙන ලෞකික ප්‍රතිලාභ නැත්නම් සාමිස වශයෙන් ලැබෙන ප්‍රතිඵල වලට වඩා ඔහු සලකන්නේ ඒ දානය දීමෙන් කොයි තරම්නම් දුරට ඔහුගේ හිතේ ලෝභ ආදී අකුසල මූලයන් රාග ආදී ක්ලේශ ධර්ම දුරු වෙනවාද කියන කාරණය. ඒ නිසා දානයක සැබෑ සාර්ථකත්වයේ තියෙන්නේ ඒ දානෙන් ලැබෙන ආනිසංස විතරක් නෙවෙයි, පින්තුනි ලෞකික ප්‍රතිඵල විතරක් නෙවෙයි. ඒ දානය දීමෙන් කොයි තරම්නම් තමන්ගේ හිත පිරිසිදුනාද, හිතේ තියෙන ලෝභය, බඩු භාණ්ඩ වලට තියෙන දැඩි ඇල්ම කොයි තරම් දුරට ඒකෙන් අඩු වුණාද, වැඩි දෙයක් තබා පින්තුනි ඒ දානය දීමෙන් කීර්තියක් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ කීර්තිය ප්‍රශංසාවක්වත් නොමැතිව සම්පූර්ණයෙන්ම විරාගී චේතනාවෙන් නිස්සරණාධ්‍යාන්සයෙන් යම්කිසි කෙනෙකුට හිතේ අභ්‍යන්තරයේ පැත්ත දකිමින් හිතේ ලෝභය දුරුකර ගැනීමම ප්‍රාර්ථනාව සඳහා තියාගෙන නිර්වාණ අවබෝධය අපේක්ෂාවෙන්ම දානය දෙනවා නම් එහි ආනිසංස වඩාත්ම ඉහළ මට්ටමකට පත් කරගන්න පුළුවන්. මේ උග්ග ගෘහපති සඳහන් කරන්නේ මේ ස්වාමීන් වහන්සේට, ස්වාමීනි මට මේ වගේ විවිධ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින් දානය බෙදුවත් මා උන්වහන්සේලාට දානය බෙදද්දී කිසිඳු ආකාරයෙන් වෙනසක් නැතුව සමසිතින් සමමෙතින් ඒ දානය පූජා කරනවා කියන කාරණය. මේ හයවෙනි කාරණය. හත්වෙනි කාරණය පින්නතුනි මෝ සඳහන් කරනවා ස්වාමීනි මට දෙවිවරු ඇවිල්ලා මා සමග කතා කරනවා. ඔවුන් පිටින් පිට ඇවිල්ලා මට සඳහන් කරනවා ගෘහපතිය ඔබ මේ ආරක්ෂා කරන ඔබ පිළිපදින මේ සද්ධර්මය බුදු දේශිත ධර්මය සාකාත වූ දහමක්, මැනවින් දේශනා කරපු දහමකුයි ඔබ පිළිපදින්නේ කියලා දෙවිවරු ඇවිල්ලා මට ප්‍රකාශ කරනවා. ස්වාමීනි ඒ දෙවිවරුන් එහෙම ප්‍රකාශ කරද්දී මං ඒ දෙවිවරුන්ට නැවත සඳහන් කරනවා, ප්‍රතිඋත්තර දෙනවා, දෙවියනි ඔබ සඳහන් කළත් නොකළත් මම දන්නවා මා මේ රකින ධර්මය පිළිපදින දහම සාක්ෂාත වූ මුල මැදාග යහපත් වූ සාන්දෘෂ්ටික ප්‍රතිඵලගෙන දෙන අකාලික වූ දහමක් කියන එක මම දැනගෙනයි මේ දහම පිළිපදින්නේ කියලා මම ඔහුට උත්තර දෙනවා. ඔහුගේ තියෙන ආශිර්වාද කරුණේක නෙවෙයි. මොහු සඳහන් කරන ස්වාමීන් මේ වගේ දෙවරුත් ඇවිල්ලා මාත් එක්ක කතා බහ කළා. මා සමග මේ වගේ දෙවරු ඇවිල්ලා කතා කරනවා කියලා මට මගේ හිතේ කිසිම වෙනසක් ඇති වෙන්නේ නැහැ කියලා. පින්නතුනි බලන්න. ඇතැම් විට කෙනෙකුට දෙවියන් සම්මුඛ වෙඳගෙන ප්‍රකාශයක් කරෝතින් ඔහුට ඇතැම් විට බුදුහාඳුරන්ට ධර්මයේ සංගයාට වඩා මේ පේන දෙවියා Tamante ඉහලින් ඇතැම් විට පේන්න පුළුවන්. ඇතැම් විට ලෝකයේ කිසියම් කෙනෙක් විද්වත් කෙනෙක් බුදුදහම ගැන අගය කළා නම් ඒ වගේම ගස් සල්ලි තියෙන කෙනෙක් මේ සසුන්ගත වෙලා මහානකමට ආවන ඇතැම් විට ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් බුදුදහමේ මන භාවනාදිය කරනවා නම් අපි පින්නතුනේ බොහෝ විට උද්දාමයටපත් වෙනවා. ඇතැම් විට ලෝකයේ විද්‍යාඥයෙක් chance සොයා ගැනීමක් කළා බුදුදහමේ තියෙන යම්කිසි පොඩි සංකල්පයක් ඒගොල්ලන්ගේ ප්‍රමාණයට ඉදිරිපත් කළොත් අපි බොහෝ මුද්දාමයටපත් වෙනවා. අහවල් කෙනා බුදුදහම අගය කළා. අහවල් කෙනාගේ පරික්ෂණයෙන් බුදුදහම සනාථ වුණා. මේ වගේ කාරණා කියලා අපි උද්දාමයටපත් වෙනවා. පින්නතුනේ මෙන්න මෙතින්ද හුඟා කල්පනාකාරී වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ එකල මේ මනුස්ස ලෝකෙට ඉහිලමයිගේ සම්භාවනට ලක් වුණා. මනුස්ස ලෝක විතරක් නෙවෙයි. එතැන් මමනුස්සයන් මේ ධහම තුල පැහැදීමට ප්‍රසාදයට පත් වුණා, ප්‍රශංසා කළා. සක්‍ර දේවේන්ද්‍රයේ ප්‍රධාන දෙවුරුන්ගේ සම්භාවනාවට ලක් වෙච්ච ධහමක් මේ. බ්‍රහ්මයන්ගේ වර්ණාවට ලක් වෙච්ච ගෞරවයට ලක් වෙච්ච ධහමක් මේක. ඒ හැමදේම බුදුහාඳුරන්ට ගෞරව සැලකිලි දැක්වුවා. බුදුහාඳුරන්ට විතරක් නෙවෙයි ඔබ දන්නවා සරුවත් හාඳුරෝ පිරිනම් පනාසන කාලයේදී සතරවරම් දෙවරු ඇවිල්ලා සක්‍ර දේවේන්ද්‍ර ඇවිල්ලා මහා බ්‍රහ්ම ඇවිල්ලා උන්වහන්සේට වන්දනාමාන කර ආකාරය උපස්ථාන කර ආකාරය ඔබ අහලා තියෙනවා. පින්නතුනි මෙලෙස ලෝකේ ඉහළම ගුණවතුන්ගෙන් ඉහළම ආත්ම භාවවල ඉන්න අයගෙන් විද්වතුන්ගෙන් සම්භාවනටපත් වෙච්ච මේ බුදුදහම සනාථ කරන්නට හෝ ඒකට වෙනත් ගෞරවයක් ලබා දෙන්න වෙනත් කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මේ ධහමට ආව නම් ඒ ආපු කෙනාට මේ ධහමෙන් ආලෝකය ලැබෙනවා මිසක් කොයි යම කෙනෙක් මේ ධහමට ආවත් ඔහුගෙන් මේ ධහමට ලැබෙන ලොකු ආලෝකයක් නැහැ. ඒ ආලෝකයට වඩා බුද්ධ රත්නේ ආලෝකයේ වැඩි, සද්ධර්මයේ ආලෝකයේ වැඩි, සරියුත් මොගලන් ආදී මේ ශාසනයේ සෝමමාන කළ එනික්ලේසී මහරහතන් වහන්සේලාගේ බැබලීමේ සියල්ලටම වැඩි. ඇතැම් විට වර්තමාන සොයා ගැනීම ඔබ අහලා තියෙනවා. සමහර විට ඊටාම කුඩා අංශු බෙදලා ඊටාම ඉක්මනින් මේව වෙනස් වෙනවා. මේව ශක්තියින් විශේෂයන් විතරයි කියලා අනාවරණය කරගනකොට අපි හුඟක් සතුටු වෙනවා පින්නතුනි. අපි ඇතැම් විට හිතන බුදුදහමට මේක ලොකු ආලෝකයක් කියලා. මේ බුදුදහම ඊටාම සුළු දෙයක් පින්නතුනි. ඕන් මේ සතර මහා භූත රූප පිළිබඳව කරන අධ්‍යයනයක් විතරයි මේක. මේ සතර මහා භූතවල පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරට අමතරව වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාස්තක මූලික මූලද්‍රව්‍ය අටක් බුදුදහමෙන් සඳහන් කළ තියෙනවා. ඒව ශක්ති විශේෂයන්. ඒව ඊටාම ශනිකව වෙනස් වෙන. දැන් තියෙන කිසිදු කාල නිර්ණයකින් බෙදන්න බැරි මට්ටමින් ඊටාම සියුම් විදියට බුදුදහම තුළ ඒවා බෙදලා දක්වලා තියෙනවා. බාහිර ලෝකයේ කොයිතරම් වෙනස්කමක් පෙන්වුවත් පින්නතුනි ඒක බුදුදහමේ ඉගැන්වීම් ඉක්මවල යන එකක් නෙවෙයි. බුදුදහමේ බාහිර දේ ගැන විතරක් නෙවෙයි. බුදුදහමේ අභ්‍යන්තර සිත ගැනත් කියලා තියෙනවා. ඇතැම් විට විද්‍යාඥයන් මනෝවෛද්‍ය විශේෂඥවරුන් මේ මනස වේගයෙන් වෙනස් වෙනවා කියලා සඳහන් කරනවා. හැබැයි උන් සඳහන් කරන්නේ ඒක නිශ්චිත පුද්ගලයෙක්ගේ නිශ්චිත පුද්ගලයෙක් නියෝජනය කරන චිත්ත ධාරාවක් මේ ක්ෂණිකව වෙනස් වෙන ආකාරය උන් දකින්නේ. නමුත් බුදුදහම ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා පින්නතුනි මේ නිශ්චිත වූ පුද්ගලයෙක් නොව අනාත්ම වූ පුද්ගලයෙක්ගේ හේතුඵල ධහමක ක්‍රියාකාරීත්වයක් කියලා බුදුදහමෙන් පැහැදිලි කරනවා. ලෝකයේ බාහිර කුමන ද්‍රව්‍යයක් විස්තර කළත් ඕන විස්තර කරන්නේ අවිද්‍යාව මත ඉඳගෙනමයි. මොකක්ද අවිද්‍යාව? බාහිර රූපයක් තියෙනවා මේ පැත්තේ මම ඉඳගෙන ඒ රූපය අධ්‍යයනය කරනවා කියන මේ අන්ත දෙකට ගිහිල්ලයි ඕන් ලෝකේ විග්‍රහ කරන්නේ. ඒ විතරක් නෙවෙයි ඕන් යම් කිසි විග්‍රහයක් බාහිර ලෝකයේ භෞතික දෙයක් පිළිබඳව කරනවා නම් ඒ භෞතික දේ ඕනෑම කෙනෙකුට එක විදියට අත්දකින්න පුළුවන් කියලා තමයි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ. ඇතැම් විට බොහෝ දෙනෙකුට බැරි වුණත් පුද්ගලයෙන් පුද්ගලයට වෙනස් වුණත් ඒ වෙනස් වෙන තනි පුද්ගලයාට එක දිගටම සමාන අත්දැකීමක් තියෙන දෙයක් කියලා විස්තර වෙන්නේ. නමුත් පිනොතිනු බුදුමහම ඊට වඩා ඊටාම සියුම විස්තර කරනවා. අපට බාහිර පේන රූපය එක එක පුද්ගලයාට අනුරූපව ඒ මොහොතට නිර්මාණය වෙන දෙයක්. ඒ විතරක් නෙවෙයි ඒ නිර්මාණය වෙන රූපය එක එක පුද්ගලයාටත් ඒ මොහොතේ මොහොතේ ඔහුගේ මනසේ ස්වභාවය අනුව වෙනත් විදියට ඔහු එක අත්දකින්නේ. ඊටත් වඩා සියුම්ව විස්තර කරමින් පින්නතුනි, අපට බාහිර රූපයක් පේනවා නම් ඒ පේන රූපය අපි අත්විඳිනකොට ඒ රූපයේ මුලින් අපි අත්විඳපු මුල් ස්වභාවයේ රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙච්ච ලෝකෙක තමන්ගේම මනසේ කියවීමක්, මනසේ අත්දැකීමක් විදිහට දකින්නට බුදුදහම පෙළඹලා තියෙනවා. ඇතැම් විට ධාන උපදවාගත් සමහර අය හිත දියුණු කරගත් අය රූපාවචර ධාන ලැබලා ඒකත් ඉක්මවලා අරූපාවචර ධාන මට්ටමට යනකොට ඒ අය අනන්තං ආකාසං කියලා, ආකාශය අනන්තයි කිය බාහිර ලෝකයේ ගවේෂණය කළා, බාහිර ලෝකයේ අනාත්ම වූ නැත්නම් අප්‍රමාණ වූ ආකාශයක් ඕන සිතෙන් නිර්මාණය කරගන්නවා. ඒකත් ඉහළට ගිහිල්ලා විඥානං අනන්තං කියලා විඥානං ඡායතන ධානය ලබා ගන්නවා. ඒකත් ඉක්මවල ගිහිල්ලා නක්ති කිංචේ කියලා ආකින්චඤ්ඤායතනෙ ලබා ගන්නවා, බාහිර ශූන්‍යතාවයක් ඉදරුන් සලකනවා. ඊටත් වඩා ඉහළට ගිහිල්ලා ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියලා නේව සංඥා නාසඤ්ඤායතන මට්ටමින් මේ ලෝකයේ අත්විඳින මුනිවරු සිත දිනු කරපැත්තන් ඉන්නවා. යස්සියලක්ම කරන්නේ පිනතුණි අන්ත දෙහිකට ගිහිල්ලා මේ පැත්තෙන් තමන් ඉඳගෙන මේ ශූන්‍යතාවය පසක් කරනවා කියන ආකල්පයෙන් ඔවුන්ට අන්ත දෙකක් පැනවිලා මම සහ බාහිර කියලා. මේ සියල්ලම සිද්ධ වෙන්නේ පිනතුණි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මේ ලෝකයේ තුල ලෝක විග්‍රහය මතයි. බුදුදහමෙන් අපට කරන මඟ පෙන්වීම පිනතුණි කුමක්ද? මෙන්න මේ අපි ලබන අත්දැකීම මේ මොහොතේ හටගන්න අත්දැකීමක්. අපි කුමන රූපයක් සිතින් නිර්මාණය කරගත්තත්, සිතින් අත්විඳත්, ඇසින් දැක්කත් මේ දකින්නේ වර්තමාන රූපය නෙවෙයි. ඒ නිරුද්ධ වෙච්ච රූපය වර්තමානයේ අවිද්‍යාව භව තණ්හාවෙන් ගන්න උපාදානස්කන්ධ පංචකයක් විදියට ගන්න ලෝකයකුයි මේ අත්විඳින්නේ. සැබවින්ම අපි රූපය අත්විඳින්නේ නැහැ කියන එක දන්නවා. දැක්ක ගමන් පින්නතනේ ඔහු දන්නවා මේ දුක් විඳින්නේ බාහිර රූපයෙන් නෙවෙයි. ඒ බාහිර රූපය අපේ හිතෙන් නිර්මාණය කරගත්තු ආකාරයට ඒකට තියෙන බැඳීම පමණටයි මේ දුක හෝ සැප කියන කැටි වෙන්නේ කියලා දැකලා ඔහු ඉක්මනින්ම ජරා මරණ වලින් නිදහස් වෙන නම් මේ දර්ශනට එන්න ඕන කියන දැඩි වීරියක් හට ගන්නවා. මෙන්න මේ ආකාරයට පින්වතුනි බාහිර ලෝකයේ පුද්ගලයන් කුමන ආකාරයෙන් ලෝකය විස්තර කරත් ඒ සියලු විග්‍රහයන් අභියස බුදුදහමේ තියෙන ඉහළ මට්ටමකට පසක් වෙනවා. අන්න ඒ තුළින් දෙවියෙක් ඇවිල්ලා බුදුදහම වර්ණනා කළත් ඔහුට ඒකෙන් හිතේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඔහු කියනවා මේ ස්වාමීන් වහන්සේගේ ස්වාමීනි, දෙවියට මම මෙහෙම සඳහන් කරන විතරක් නෙවෙයි, මෙහෙම දෙවියෙක් ඇවිල්ලා මාත් එක්ක කතා කරනවා කියලා මට සිතේ කිසියම් වෙනසක් නැහැ, හිතේ උඩඟු බවක්, හිතේ ඉල්පීමක් ඇති වෙන්නේ නැහැ කියලා. මෙන්න මේක මගේ ජීවිතයේ තියෙන ආශ්චර්ය අද්භූත කාරණයක් කියලා. මෙහෙම සඳහන් කළා. අවසාන කාරණිය සඳහන් කරන කොමක්ද? අටවෙනි කාරණිය විදියට ස්වාමීනි, යම් කිසි දවසක බුදුරජාණන් වහන්සේට කලින් මා මිය ගියෝතින්, ඒ මිය ගිය දවසට බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට මා පිළිබඳව විග්‍රහයක් කරනවා, විස්තරයක් කරනවා, පැහැදිලි කිරීමක් කරනවා. ඒ මොකද්ද? මහණෙනි, අද මේ මිය ගිහිල්ලා ඉන්න කෙනා හේඋක ගෘහපති නැවත කාම ලෝකෙට එන සංයෝජන දුරු කරපු කෙනෙක් කියලා මා ගැන විශේෂ ප්‍රකාශයක් කරනවා කියලා. මේ මොකද්ද කියන්නේ? යලිත් කාම ලෝකෙට එන මනුස්ස ලෝකයට, දිව්‍ය ලෝක 6ට කියන මෙන්න මේ කාම ලෝකයන්ට නැවත නොයනසේ හිතේ තියෙන කාම රාගය සහ ద్వේෂය කියන මේ අකුසල දෙක අනුසේ වශයෙන් සම්පූර්ණ දුරු කරපු කෙනෙකුයි මේ උග්ග ගෘහපති කියන්නේ කියලා මේ වෙනත් විදියකින් මේ ස්වාමීන් වහන්සේට කියන්නේ. සරලව කියනවා නම් ඔහු අනාගාමී කියලායි මේ හාමුදුරණ කියන්නේ. නමුත් ඒක අද ලෝකයේ මගඵල ප්‍රකාශ කරන විදිය ඕලාරික විදියට නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ ධර්මයේ දන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියෙහි ගැඹුරු විග්‍රහයක් මත ඉඳගෙන මේ කරන්නේ. පින්වතුනි, ඔබ මේ චරිත ලක්ෂණ ඇහුවේ, මේ ක්‍රියා කරන ආකාරය මේ පුද්ගලයා ගැහුවේ කොයි වගේ කෙනෙක්ගේද? සාමාන්‍ය ශ්‍රද්ධාවන්ත කෙනෙක්ගේද? නැත්නම් අනාථපිණ්ඩික සිටුතුමා විසාකා වගේ සෝවන් කෙනෙක්ද? නැත්නම් සකදාගාමී කෙනෙක්ද? නෑ පින්නතුනි. මේ පුද්ගලයා ඒ සියලුම මට්ටම් ඉක්මවල ගිහිපු සක්කාය දිට්ඨිය ඇතුළු මුල් සංයෝජන විතරක් නෙවෙයි, ඔහුගේ හිතේ කාමරාගයේ ද්වේෂයේ කියන මේ සංයෝජනත් සපුරා දුරු කරපු ධාන මට්ටමට හිත පිටලා තියෙන කාමභෝගී ජීවිතෙන් සපුරා වෙන් වෙච්ච සමස්ත ජීවිතයේම මේ බුදුදම සංඝ කියන තෙරුවරට බද්ධ වෙලා තිනෙච්ච ත්‍රිවිධරත් නීතාව සමීපෙන් ඇසුරු කරපු කෙනෙක්. අපි සාමාන්‍යයෙන් හාමුදුරන් කියනවා අපේ හාමුදුරුවෝ කියලා. බුදුහාමුදුරන් කියනවා අපේ බුදුහාමුදුරුවෝ කියලා. ධර්මයේ කියනවා අපේ ධර්මය අපේ ආගම කියලා. අපේ බුදුහාමුදුරුවෝ අපේ ධර්මය අපේ හාමුදුරුවෝ කියලා කියනවා. පින්නතුනි බුදුදහමේ මේ අපේ බුදුහාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ කියලා කොහෙවත් නැහැ. බුදුදහමේ තියෙන්නේ බුද රත්නය මගේ, ධර්ම රත්නය මගේ, සංඝ රත්නය මගේ කියන ආකල්පය. මෙන්න මේ මට්ටමට එනකොට පින්නතුනි මේ බුදුදම සංඝ කියන ත්‍රිවිධ රත්නය ඒ කෙනාගේ ජීවිතයේ ඉහළම ඉලක්කය, ඉහළම ඇසුරු කිරීම බවට පත් වෙලා ඒ ත්‍රිවිධ රත්නය හමුවේ ඔහුට පරිත්‍යාග කරන්න බැරි දෙයක් නැහැ. ඒ නිසා තමයි ඔහු නොබෙදා ස්වාමීන් වහන්සේට දානය දෙනවා කියලා කියන්නේ. මේට සමාන ප්‍රවෘත්තියක් අපට අතීතයේ වැඩ සිටිය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේ දැක ගන්න පුළුවන්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හිටියේ ඝටිකාර කියලා ශ්‍රාවකයෙක්. ඔහු අනාගාමීවල හිටියේ. ඔහුට අන්ධ දෙමෝපියන් හිටියා. ඒ අන්ධ දෙමෝපියන් පෝෂණය කළේ වළං කර්මාන්තය කළ මේ ඝටිකාර. ඔහු උදෑසනට ස්වාමීන් වහන්සේලටත් එක දානය ගෙදර උයලා තියලා දෙමෝපියන්ටත් උයලා තියලා වළං වලම තියලා ඔහු වැනට යනවා. මැටි හොයාගෙන එන්න යනවා. මේ ගිහිපු ඇතැම් අවස්ථාවලදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ නිවසේ වැඩමල ඉන්නවා. පොඩි සද්දයක් කරනවා. එතකොට රාමතා තහනෝ මේ කවුද කියලා අන්ධ දෙමෝපියන්. ඊට පස්සේ කියනවා මේ බුදුහාඳුරේ වැඩලි ඉන්නේ කියලා. අනේ බුදුරජාණන් වහන්සේ වඩින්න අපේ ගෙදර දානෙ උයලා තියෙනවා. ගැටිකාරේ වැඩට ගිහිල්ලා ස්වාමීනි මේ දානේ වරඳන්න, මේ දානේ බෙදා ගන්න කියලා. මේ බුදුරජාණන් වහන්සේ පින්නතුනේ අර භාජන වලින් දානේ බෙදාගෙන උන්වහන්සේගේ පාත්‍රයට උන්වහන්සේ වන්දනා කාරිය සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ඇතැම් ශ්‍රාවකයන්ට කුටි සඳහා යම් යම් දේවල් අවශ්‍ය වෙච්ච වෙලාවෙදී මේ ඝටිකාරගේ නිවසේ තියෙන බඩු භාණ්ඩ රැගෙන ගියපු ආකාරය සඳහන් වෙනවා. ඇතැම් විට ඔහු ගෙදරවත් ඉඳලා නැහැ. ගෙදර ආපු වෙලාවේදී බලනවා මේ කවුද අරන් ගියේ? මේ ස්වාමීන් වහන්සේලා අරන් ගිහලා තියෙන්නේ. මේ ඝටිකාර සාදුකාර පවත්වනවා. අනේ මගේ හාමුදුරුවෝ, මගේ ස්වාමීන් වහන්සේලා, මගේ බුදුහාඳුරු මට කොයිතරම් අනුකම්පාවෙන්ද මේ කටයුතු කරන්නේ කියලා ඉතාම ප්‍රසාදයෙන් කටයුතු කරපවස්ථාගෙන සඳහන් කරනවා. ඒ ඝටිකාර තමයි පින්නතුනි අද බ්‍රහ්ම ලෝකේ ඉන්නේ. ඒ ඝටිකාර මහා බ්‍රහ්මයායි එදා බුදුරජාණන් වහන්සේට ගිහිගෙන නික්මෙච්ච අවස්ථාවේදී සිවුරු ආදිය පූජා කළේ. මෙන්න මේ වගේ පින්නතුනි ශ්‍රාවකයෙකුට මේ දැක්කපු ලක්ෂණ ටික පින්නතුනි ඔබ ශ්‍රාවකෙක් විදියට ඔබට මේ ලක්ෂණ ටික එකපාර හදාගන්න පුළුවන් කමක් නැහැ. ඒක අපට බලෙන් අපේ ජීවිතේට මෙන්න මේ ලක්ෂණ ටික මාත්පුරුදු කරන්න ඕන කියලා හේතුවට ඒක කරන්න බෑ. මේක කරන්න පින්නතුනි සම්මා දිට්ඨිය ලැබිච්ච ප්‍රමාණයටයි මේ තමන්ගේ ජීවිත පරිවර්තනය සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි උපරිම ලෙස කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තුළ මේ දුකෙන් නිදහස් වෙන මාර්ගයක් නේද මේ දේශනා කළ තියෙන්නේ කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳව කිසියම් ප්‍රමාණයකට අපට අවබෝධයක් ලැබෙන්නට ඕන. අපිට පින්නතුනි අපි අස්කන්න ආසාද ඉන්ද්‍රිය වලින් මේ රූප ශබ්ද ආදී නිතරත් විඳින්මින් ඉන්නේ. අන්හිමත් විඳිනකොට අපේ මනස පැත්තට ප්‍රඥාප්ති නිර්මාණය වෙනවා. මනසට සිතුවිලි එනකොට ඒ සිතුවිලි පිළිබඳව අපි කලින් නිර්මාණය කරගත්තු අරමුණු හේතුවෙන් ආකාර බාහිර ලෝකෙට අපි නිර්මාණය කරගන්නවා. බාහිර ලෝකෙට ආරෝපණය කරනවා. ඒ විතරක් නෙවෙයි අපි රූපකාය පිළිබඳව යම්කිසි ප්‍රඥාප්ති තියෙනවා නම් අන්නේ රූපකායේ ප්‍රඥාප්ති උදෙසා අපි මානසික පැත්තට බර වෙලා ඒ මනසේ තියෙන සිතුවිල්ලට අනුරූපව නැවත ඒ දේ බලන්නට ඇස් දල්වලා බාහිර ලෝකයට අපි ආවරණය වෙනවා. මෙන්න මේක තමයි අපේ ජීවිතයේ ස්වභාවය. සිතට අරමුණක් එනකොට ඒ සිතට ආපු අරමුණේ ආකාර ආදී අපි කලින් හිතාගෙන නිසා ඊට අනුරූප වූ දෙයක් බලනට බාහිරට නැඹුරු වෙනවා. බාහිර රූප ශබ්ද ආදී හිතට එනකොට හිතේ අතීත අධ්‍යක්ෂින් වඩේක මිත්‍ර කළා. ඒකට අදාළ රූපයක් අපි නිර්මාණය කරගන්නවා. පින්නතුනේ මෙන්න මේ සිතිවිලි සහ රූප කියන මෙන්න මේ අන්ත දෙකට තමයි අපි නිරතුරුව නැඹුරු වෙමින් ඉන්නේ. මෙන්න මේ දෙක අපට ඒ තැනම නිරුද්ධ කරන්න පුළුවන් නම් අන්නේ නිරුද්ධ වෙච්ච පමණට පින්නතුනේ අපේ සිතට සිතිවිලි එනකොට ඒ සිතිවිලි හොයාගෙන අවිද්‍යාසහගතව අපි බාහිරට යන ගතිය අඩු වෙනවා. ඇසට රූපයක් පතිත වෙච්ච අවස්ථාවේදී ඒ රූපයට අදාළ අතීත අධ්‍යක්ීම් තුල ඉඳගෙන අතීතය තුල ජීවත් වෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. මෙන්න මේ විදිහට සිතිවිලි රූපස්කන්ධයත් නැත්නම් ස්කන්ධ පංචකයම ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියන නුවණ අපට ලැබුණා නම් ඒ ලැබුණු පමණට පින්නතුනි අපි මේ මොහොතේම දුකෙන් කිසියම් ප්‍රමාණයකට නිදහස් වෙනවා. ජරා මරණ වලින් නිදහස් වෙනවා. මේ නිදහස් වෙන පමණට පින්නතුනි අපේ සිතේ බලවත් ප්‍රසාදයක් සතුටක් ඇති වෙනවා. මේ මහා දුක නිදහස් වෙන්නට බාර නික්කේප කියපු විදිහට මේ පංචපානස්කන්ධ සංඛ්‍යාත මේ නිරුද්ධ වූ ලෝකයේ අවිද්‍යාවෙන් ගන්න මේ අවිද්‍යා හා භව තෘෂ්ණා කියන මේ කාරණා දෙක අඩුවෙන්න අඩුවෙන්න මේ සද්ධර්මයේ දේශනා කරපු ස්වාමින් වහන්සේලා ගැන ඒ සද්ධර්මය ගැන ඒ ධර්ම ලෝකයට අනාවරණය කරපු බුදුහාඳුරු ගැන අප්‍රමාණ ප්‍රසාදයක් හද තුන ඇති වෙනවා. මේ ප්‍රසාදයක් සමග බහර ඇති සරුවත් හාමුදුරුවෝ උන්වහන්සේට මුලින්ම ධර්ම දේශනා කරපු අස්තජි මහරහතන් වහන්සේට දක්වපු උපකාරය පිළිබඳව එදා අස්තජි හාමුදුරුවෝ මුලින්ම ධර්ම දේශනා කළ සෝවාන් වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සරුවත් හාමුදුරුවෝ එදා ඊට ප්‍රතිගුණ වශයෙන් සරුවත් හාමුදුරුවෝ නිදියන හැම දිනකම උන්වහන්සේ අස්තජි හාමුදුරුවෝ වැඩ සිටි ප්‍රදේශයට හිස දාලා වන්දනා කළා. සමීපින්නව නම් ළඟට ගිහිල්ලා වැඳලා තමයි උන්වහන්සේ සැටපුණේ. මේ තරම් බලවත් කෘතඥතාවයක් ඇති වෙනවා පින්නතුනි. අපිට මේ ජීවිතේ වැඩිපුරම උදව් කරේ අපේ අමතාත දෙන්න. අපි අමතාත වෙනුම් උපරිම කැපවීමක් පරිත්‍යාගයක් කරන සෝදානම්. නමුත් පින්නතුනි, ඒ අමතාත දෙන්න අපට උදව් කළේ අපි මේ ලෝකේ බිහි වුණාට පස්සේ. නමුත් අපි මේ ලෝකේ බිහි වෙනත් කලින් කල්ප ගානකට ඉඳන් වසර දහස් ගානක ඉඳන් අපට යම්කිසි මෙහෙවරක් කළා නම් ඒ බුදුහාමුදුරෝ ඒ මහා සංඝරත්නේ අපේ කෘතගුණ දැක්වීමේ ඉහළම අවස්ථාව තමයි මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයට අපි දක්වන කෘතවේදීත්වය. අන්නේ කළගුණ සැලකීමත් එක්ක මේ මහා නිධානයක් තමන්ට ලැබිච්ච මේ අවස්ථාවේදී ලෝකයේ සියල්ලක්ම දිරාපත් වෙන ලෝකයේහි දිරාපත් නොවන මේ සනාතන ධර්මතාවයේ තමන්ට උරුම කරපු ස්වාමින් වහන්සේලා ගැන බුද්ධ රත්නය ගැන අප්‍රමාණ ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ ප්‍රසාදය සමගම ඔහු ජීවිතයේ කරන්න පුළුවන් සියලුම කැපවීම කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ උග්ග ගෘහපතිගේ ජීවිතය තුළින් අපි දැකපු සුවිශේෂී ලක්ෂණය ඔහු ආධ්‍යාත්ම ජීවිතය ගත කළත් අනිත් අයට ඒක බාධාවක් වුණේ නැහැ. ඔහු නිවසට ගිහිල්ලා තමන්ගේ භාර්යාවට නිදහස දීපු ආකාරය කොයිතරම් ආදර්ශවත්ද. ඔහු අඩු ගානේ කිව්වේ නැහැ, දැන් මම බණ භාවනා කරනවා, දැන් ගෙදර කෑමර ගහන්න එපා, නිශ්ශබ්ද වෙන්න කියලාවත් ඒ වගේ දෙයක්වත් කිව්වේ නැහැ. බොහෝ දහමෙන් නිවිච්ච ගමන්ම ඔහු බැලුවේ අනිත් අයට මොකද කරන්න පුළුවන්, අනිත් කෙනාට යුතුකම කොහොමද ඉහළම මට්ටමින් කරන්න කියන ආකල්පය ඔහු සිතට ආවේ. මේක බලන්න පිනොතුනි, කොයි තරම්නම් මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියට යන කෙනෙක් ළඟ තියෙන ඕන ලක්ෂණයක්ද කියලා. පිනොතුනි, මේක තමයි බුදුදහමේ තියෙන ප්‍රායෝගිකත්වය. බුදුදහම ඕනෑම සමාජයකට ප්‍රායෝගිකව පුහුණු කරන්න පුළුවන් දහමක් කියලා කියන එකේ සනාතන ධර්මතාවය මේ කරුණ වලින් අපිට පැහැදිලි වෙනවා. ඒ විතරක් නෙවෙයි, ස්වාමීන් වහන්සේලා ඇසුරු කරද්දී ධර්මයේ පිළිබඳව කොයිතරම්නම් අවනත භාවයෙන් ගෞරවයෙන් ධර්මයේම ගනුදෙනු කරන අදහසින් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න ඕන. අපි ස්වාමීන් වහන්සේලා ඇසුරු කිරීමෙන් ලබන ප්‍රධානතම ආනිසංසය තමයි ප්‍රතිලාභය තමයි උන්වහන්සේට උපස්ථාන කළා උන්වහන්සේලාගෙන් කීර්ති ප්‍රශංසා ඇසීම නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නට ඕන. නැත්නම් අපේ අවසන් පැටිතුවලදී ආන්දරය විල මාගෙන ලොකු වර්ණාවක් කලයි. මේ වගේ සුළු බලාපොරොත්තු නෙවෙයි පිනදෙන අපේ තියෙනට ඕන. ඒ අතුරු කරන කල්යාණ මිත්‍රයන් වෙතින් ධර්මයේ ඊටාම වැදගත් කරුණු ටික අපි අසා දැනගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. විශේෂයෙන් අපි මේ ජීවත් වෙන්නේ ඊටාම වෙසනකාරී කාලයක. අපිට බාහිර අනවශ්‍ය දේවල් කරන්න හිතන්නවත් කාලයක් නෙමෙයි මේක. අපේ ජීවිතය ගැන ඉතාම අවිනිශ්චිත තත්ත්වයක අපි මේ ඔබ හැම දෙනෙක් ඉන්නේ. ඒ නිසා අපි නොතුනි ගත වෙන හැම දවසක්ම අපට වැදගත්. අපිට නිකුරුණේ කාලය නාස්ති කරන්න තරම් වෙලාවක් නැහැ. ඒ නිසා මේ ජීවිත අවධානම තියෙන නැත්තම් පිනතුනි හරියට දේව දූතයන් වගේ ලැඩවීම සහ මරණය කියන මෙන්න මේ දේව දූතයන් දෙක දෙපැත්තෙන් ඇවිල්ලා අපි අත් දෙකින් අදගෙන යන මොහොතකයි ඔබත් මාත් ඉන්නේ. ඒ නිසා එවැනි මොහොතක අපිට ලබා ගන්න පුළුවන් ඉහළම සදහම් ප්‍රතිලාභය තමයි මේ සද්ධර්මයෙන් ලැබෙන ආනිසංසයේ ආශිර්වාදය ලබාගෙන අපේ චරිතවල සුවිශාල පරිවර්තනයක් වෙන්නට ඕන පිනතුනි. එක පැත්තකින් මෙත්ත සූත්‍රයේ දැක්වෙන සකෝයෝජාදී ගුණධම් හැකිතාක් දුරට දිනු කරගන්න, මෛත්‍රී සහගත සිතක් ඇති කරගන්න, ඒ වගේම හැකිතාක් අනිත්‍යතාවය මෙනෙහි කරන්න, හැම සුසුම් රැල්ලක් පාසාම ඔබ ගන්න හෙළන හැම හුස්ම රැල්ලක් පාසාම එක අතකින් මෛත්‍රියත් අනිත් පැත්තෙන් අනිත් සංඥාවත් වඩන්නට අපේ සිහි අපි දිනු කරගන්නට ඕන. විශේෂයෙන්ම මේ උග ගෘහපතිගේ ජීවිතය තුළින් අපි ගන්න ආදර්ශ වලින් එකතකින් සමාජගත ජීවිතයට අනුරූපව ජීවත් වීමත්, අනිත් අතෙන් ස්වාමීන් වහන්සේලා ගෞරවාන්විත ආශ්‍රය කිරීමත්, දානයක් දෙනකොට ඉතාම බුද්ධිමත් විදිහට ඒ දානය පූජා කිරීමත්, ඒ වගේම ලෝකේ කිසිදු කෙනෙක්ගේ ප්‍රසාදයක් අභියස, වරණාවක් අභියස මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය දෙවෙනි නොකිරීමට ධර්මය නිතරම ඉස්මතු කරගෙන ඒ ධර්මය තුළින් තමන් ලබන්නා වූ මේ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය, ශ්‍රද්ධාව පෙරමුණේ තබාගෙන ඒ හැම තැනම ක්‍රියා කළ යුතු ආකාරයත්, ඒ වගේම ඔහුගේ ජීවිතයේ සුවිශේෂී ලක්ෂණයක් වෙච්ච නැවත කාම ලෝකයට නොයන මට්ටමට ඔහු තමන්ගේ හිත දියුණු කරපු මේ ආදර්ශ අපට සද්ධර්ම ශ්‍රවණයෙන්, ධර්මාවබෝධයෙන්, සම්මාදිට්ඨිය දියුණු කිරීමෙන් ලබා ගන්න පුළුවන් නම් පිණුතුනි, අපි මේ ලබාගත්තු ඉතාම දුර්ලභ ඉතාම කෙටි කාලින ජීවිතයෙන් අපි ගන්න ඉහළම ප්‍රතිඵලයක් බවට පත් වෙනවා. ඉතින් අප මේ සද්ධර්ම ශ්‍රවණය කරන මේ අවස්ථාව අපේ ජීවිතේ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවකට සලකන්න. ඔබේ තියෙන ඔබ කළා වූ දාන ආදී පින්කම් වල ආනිසංසයෙන් අද ඔබට මේ ඉතාම වෙසනකාරී තත්ත්වයක ඔබ ලෝකේ හිටියත් ඔබේ නිවස ඔබට ධර්මශාලාවක්, බුද්ධ මන්දිරයක්, විහාරස්ථානයක් කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබේ නිවසම විහාරස්ථානයක් කියලා හිතලා නිතර ඔබ බුදුහාඳුර වෙනුවෙන් සම්බුද්ධ පූජා සිදු කරන්න, ඔබ අතීතයේ ස්වාමීන් වහන්සේලාට දීපු දාන ආදී පින් දහම් නිතර සිහි කරමින් සතුටු වෙන්න, මව්පියන්ට උපස්ථාන කරපු ආකාරයේ කලා වූ නොයෙක් විදියේ යුතුකම් සේවාවන් සිහි කර කර සතුටු වෙන්න තියෙන කාලය මේක. යද හැකිතාක් මෛත්‍රිය වඩන්න, අනිත්‍ය ආදී දස සංඥා ජීවිතේ පුරුදු කරමින් මේ ඉතාම සුළු කාලය ඉතාම අර්ථවත්ව ජීවිතය ගත කරන්නට අපි අධිෂ්ඨාන කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී මහවිස සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දින අප මේ සාකච්ඡා කළේ අංගුතර නිකායේ ගහපති වර්ගයේ සඳහන් වන හත්තිගාම උග සූත්‍රය. උග ගෘහපතියාගේ මෙන්න මේ ලක්ෂණ ටික සඳහන් කරපු අවස්ථාවේදී මේ ලක්ෂණ අට ඉගෙනගෙන අර ස්වාමීන් වහන්සේ නැවත බුදුරජාණන් වහන්සේ හමු වෙනට ගියා. ගිහිල්ලා බුදුහාඳුරට සඳහන් කළා, ස්වාමීනි මම අද ඔබ ගෘහපතිවරයාගේ ගෙදරට මම දාන්නට ගියා. ගිහිල්ලා ඔහු සමග මේ කරුණ සාකච්ඡා කළා. ඔහු මෙන්න මේ කරුණ වට මට සඳහන් කළා කියලා. බුදුහාඳුර මොකද සඳහන් කළේ? බුදුහාඳුර දේශනා කරනවා, මහණෙනි මමත් ওই කරුණ වටම තමයි හිතාගෙන හිටියේ. මා සඳහන් කළා මට සඳහන් කරන්න තියෙන්නේ මේ ඔබ ගෘහපතිගේ ජීවිතයේ තිබුණු මේ ලක්ෂණ අටමයි කියලා, ඒ ලක්ෂණට ඒ විදිහටම දරා ගන්න කියලා භාගතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට අනුශාසනා කළා. ඒ නිසා පින්නතුනි මේ තියෙන සුවිශේෂී ශ්‍රාවක ගති ලක්ෂණ දිනු වෙන විදිහට අපේ ජීවිතෙත් අපි සම්මාදිට්ඨිය දිනු කරගනිමු. ඉතින් මේ රැස් කරගත් උතුම් කුසල ධර්මයන් හේතුවෙන් අපරමිනියගේ යම් ප්‍රඥාතින් වෙත්නම් පින් අපේක්ෂාවකින් යම් සාක් සත්‍යයන් ඉන්නවනම් ඒ හැම දෙනාම මේ පින් සතුරු සිතින් අනුමෝදන් වෙත්වා. මේ පිණින් සුවපත් හැකි දෙවියන් ආදී යම් සත්‍යයන් පිරිසක් මේ විශ්වයේ සිටින්නම් ඒ හැම දෙනාමත් මේ උතුම් සද්ධර්ම ශ්‍රවණමය සම්බුද්ධ පූජාමය පින් කම්මලින් ජනිත කරගත්තා වූ පුණ්‍ය ඵල අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාම සසරින් සුවපත්ව අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ උතුම් කුසල ධර්මයේ හේතුවෙන් අප හැම දිනාටමත් මේ ජීවිතය වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පත් සිද වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.